යහපාලන ජනාධිපති බලයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න ඉඩ දීලා එක්සත් ජාතික පක්ෂයට මැති අමතිකම් දීලා එක්සත් ජාතික පක්ෂයට දෙන්න පුළුවන් සියලුම වරදාන වරප්‍රසාද දීලා මැතිවරණයකට දින නියම කරලා ඒ මැතිවරණයට ඉතාමත් අඩු කාලයක් දීලා ඒ අයට ඒකේ සියලුම අවස්ථා සලසලා අපිට අඩුම අවස්ථා සලසලා පවත්වන මැතිවරණයක් කියලා මට මේක හිතෙන්නේ. මොකද මම එහෙම කියන්නේ අද වෙනකොට සියලුම රාජ්‍ය සම්පත් සියල්ලක්ම ඒ අයට පාවිච්චි කරන්න ඒ ඕන විදියට දීලා ඊළඟට ගත්තාම අපිට කාර්යාලයක්වත් තියාගා දාගන්න ඉඩක් නැහැ.